සැනහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි සමස්තයේ ඇතිවන සාරාංශය විග්‍රහ වෙන ගාථා ධර්මය. සම්පපාපස්සකරණං කුසලසෝප සම්පදා සකිත්ත පරියෝදකරං ඒතං බුද්ධහන සාසනං. සියලු පාපයන් නොකිරීම, කුසල් සිත කිරීම, සිය සිත දමනය කිරීම, නැත්නම් පිරිසුදු කිරීම, මේ තමයි ලොව පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ පොදු අනුශාසනය වෙලා තියෙන්නේ. මේ ගාථාවෙන් පැහැදිලි කරනවා බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියලා. අකුසලෙන් මිදීමත් කුසල් කිරීමත් සිත පිරිසුදු කිරීමත් තමයි බුද්ධ ශාසනයක තියෙන ප්‍රධානතම අනුශාසනා තුන බවට පත් වෙන්නේ. පින්නතුනි, අප කල්පනා කරලා බලන වටිනවා ඇයි අප මේ කාරණා කළ යුත්තේ කියලා. මෙලව ඉපදෙච්ච හැම සත්‍යයකගේම ඒකායන බලපොරොත්තුව පැතුම වන්නේ සිත යහපත්ව තියාගන්න, නැත්නම් හිත සැනසීමෙන් සතුටෙන් තියාගන්න තමයි හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ. අන්නේ අපේ හිතේ තියෙන සතුට, මානසික සැනසීම නැතිවන්නට හේතු වන ප්‍රධානතම දෙයක් තමයි අපේ හිත අපිරිසුදු වීම. හිතට රාගයක් නැත්නම් ලෝභයක් ඇතිවීම, ද්වේෂයක් නැත්නම් අමනාපයක් හට ගැනීම, ඒ වගේම මෝහය, අවිද්‍යාව, මෙන්න මේ කරුණු වලින් තමයි අපේ හිතේ තියෙන මේ සතුට ලක්ෂණ නැති වෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ අනුශාසනා කරන්නේ හිතට නපුසල වලින් හිත මුදවාගෙන හිත කුසලයට බරව තියාගන්න එක සහ හිත පිරිසුදු කිරීමෙන් අපේ මානසික සතුට, ආධ්‍යාත්මික දියුණුව ඉහළම තලයකට පත් කරගන්නටයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. සබ්බපාප සකරණං කියන අනුශාසනයෙන් බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළේ අපේ ජීවිතයෙන් සිදුවන වැරදි අඩුපාඩුකම් මූලික වශයෙන් ජීවිතයක සිදුවන පස්පවෙන් අපව මුදවන්නට. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ අකුසල පහෙන් අපට දුර වෙන්න පුළුවන් නම් අපේ ජීවිතයේ හුඟක් වැරදි වලින් අප නිදහස් වුණා වෙනවා. පුද්ගලික ජීවිතය ගැනත් අපට සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම පෞල් ජීවිතය තුළත්, සමාජගත ජීවිතය තුළත් අපට නිර්පද්‍රිතව වාසය කරන්නට මේ අකුසලෙම මිදීම හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් අපේක්ෂා කළ ප්‍රධානතම කාරණයක් තමයි මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන වගේම අපට පරලෝක ජීවිතයේහි දුකක් ඇති නොවන විදියට, නැත්නම් අපාගත නොවන විදියට අපට අනුශාසනා කරන්නයි උන්වහන්සේ බලාපොරොත්තු වුණේ. මෙන්න මේ මුල් අනුශාසනාවෙන් කරන්නේ මේ ජීවිතයේ සතුට සැනසීම විතරක් නෙවෙයි, මරණයෙන් පස්සේ ජීවිතයත් දුකටපත් නොවන විදියට අපේ ජීවිතයේ සාර්ථකව පවත්වා ගන්නටයි අකුසලෙින් මිදෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අකුසලය කියන්නේ දුකට නමක්, අසහනයට නමක්, චිත්ත පීඩාවට නමක්. ඒ නිසායි අකුසලෙින් මිදෙන්න කියලා, පාපෙන් මිදෙන්න කියලා උන්වහන්සේ අපට ඉතාම මෛත්‍රියෙන් අනුශාසනා කළේ. බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි අනුශාසනය කුසල සුප සම්පදා. දාන, සීල, භාවනා වශයෙන් ලෞකික වශයෙන් කරන පින්කම් හෝ නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් කරන ත්‍රිවිධ ශික්ෂා වශයෙන් සපුරන ආර්ය මාර්ගයේ සම්පූර්ණ කිරීම වශයෙන් කරන කුසල දහම්. ඇයි අප කුසල කළ යුත්තේ? කුසල කරනකොට පින්තුනි අපේ හිතේ තියෙන අකුසල විතරක දුරු වෙලා හිතේ සතුට දිනු වෙනවා. අන්නේ පින්කම් කුසල් කරන්න අපට මෙලොව වශයෙන් නිරෝගී සම්පත්තිය, දිගාසිර සම්පත්තිය, චිරජීවනය, සමාජගත ජීවිතයේ සාර්ථකත්වය, අධ්‍යාපනයේ ආර්ථික ආදී කටයුතු වල දියුණුව, ඕනෝන්ගේ සමගිය, මේ වගේ බොහෝ කාරණා සාර්ථක කරගන්නට අපට මේ කුසල දහම් උපකාරයක් වෙනවා. අනිත් ඒ තමයි කුසලය ප්‍රබල වෙන්න අපට අතීතගත කර්ම ශක්තියින් විදියට එන තියෙන අකුසල විපාක තියෙනවා නම් අන්නේ බොහොමකින් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒ අකුසල යටපත් කරන්න කල් දාගන්න පුළුවන්කම තියෙනවා කුසලයට බරව අප වාසය කරනවා නම්. ලෞකික වශයෙන් ගත්තොත් කම්මසගත සමාධිය මත පිහිටලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුලුවන් තරම් දුරට සිදු කර ගන්නට අප උත්සාහ ගන්නට ඕන. අන්නේ ලෞකික කුසල අතරින් බුදුහාඳුර දේශනා කරනවා ප්‍රධාන වශයෙන් කාරණා කීපයක්. ඒ අතර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත්, ඒ වගේම පංචශීල ආරක්ෂා කිරීමත්, මෛත්‍රී භාවනා වැඩි වීමත් කියන මෙන්න මේ තුන ප්‍රබලම ලෞකික කුසල විදියට ධර්මයේ තුල දක්වලා තියෙනවා. ඒ අතරුණත් විශේෂයෙන්ම මෙත්තා චේතෝ මුක්තිය, මෛත්‍රිය වැඩි වීම, සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෙන්න මේ මෙත් සිටිවිල්ල දිනු කරන්ටයි බුදුරජාණන් වහන්සේ අපට බොහෝ විට අනුශාසනා කළේ. ඇයි ඒකට හේතුව? මෛත්‍රිය දිනු වෙන කරමට අප එකතකින් කායික වාචික සංවරයත් නිරායාසයෙන්ම හට ගන්නවා. මෛත්‍රිය දිනු වෙන තරමට පරිත්‍යාග සීලීත්වයක් දිනු වෙනවා. එනිසා දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා එකට බැඳ තබන ප්‍රධානතම කුසලයක්, ලෞකික කුසලයක් නැත්නම් පුණ්‍ය කර්මයක් විදියට භාවනාව යතරෙනොත් මෛත්‍රී භාවනා අපට දක්වන්නට පුළුවන්. ඒ නිසා නිතිපතාම මෛත්‍රී භාවනා සඳහා කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න උත්සාහ කරන්න. දවසට විනාඩි 2ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් ඔබ එක ඉරියව්වක ඉඳගෙන මෙත් සිටීල වඩන්න පුළුවන් නම්, ඇතැමිට ඔබ ඇවිදිනකොට, ව්‍යායාම සඳහා යනකොට, සක්මන් කරනකොට, ගෙදර දොර අතුපතු ගන්නකොට, ඒ හැම වෙලාවෙදීම සතර ඉරියව්ව තුළදීම අපට මේ මෙත් සිටිවිල්ල දිනු කරන්න පුළුවන්. එක ලොකු කුසලයක්, පුණ්‍ය කර්මයක් වඩපත් වෙනවා. ඒ අතර ධර්මයේ පිරවඳව ගැඹුරු අවබෝධයෙන්, විශේෂයෙන් දුක පිළිබඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂා පුරන්න පුළුවන් නම්, විශේෂයෙන් ආජීව අට්ඨමක සීලය, ඒ වගේම සමත භාවනාව, ඒ වගේම අනිත්‍ය භාවනාව, නොහොත් විදර්ශනා භාවනාව, මෙන්න මේක අපිට ටික ටික යෙදෙන්න පුළුවන් නම් අපේ කුසලයේ දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සචිත්ත පරියෝධපණං කියපු විදිහට සිත දමනය කිරීම, පිරිසුදු කිරීම බුදුදහමේ මූලික අනුශාසනයක් වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ප්‍රධානතම අනුශාසනයක් තමයි ඒකායනෝ වික්කවැයම්මග්ගෝ සත්තාන විසුද්ධියා කියපු විදිහට සත්‍යංගයේ පාරිශුද්ධත්වය සඳහා, චිත්ත පාරිශුද්ධත්වයෙන් සිත දමනය කිරීම සඳහා බුදුහාමුදුර දේශනා කරපු ප්‍රධානතම අනුශාසනය තමයි සතර සතිපට්ඨානය. නැත්නම් තමන්ගේ සිත සහ කය ගැන අවධානයෙන් සිහියෙන් නොනින් වාසය කිරීම. ඒ සඳහා මුලින්ම කයෙහි කයනුව බලමින් අවධානයෙන් අපි ඉන්නවා. ඒ වගේම වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කරනවා. සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා. සිතිවිලිවල නැත්නම් ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. මෙන්න මේ තුලින් පිනතුනේ අපට අපේ විසිරලා තියෙන සිත, අතීත අනාගත දෙකට නිතර දුවන අපේ හිත, වර්තමානයේහි අපේ සිත සහ කය ගැන අවධානයෙන් මේ මොහොතේ හිත තියලා අවසාන වශයෙන් අපේ සමස්ත ජීවිතය කියන්නේම මේ වර්තමානයේ සිටවිල්ල සිත. නැත්තම් මනංච පටිච්ච ධම්මේ චුප්පංජති මනෝවිඥාන කියන අවස්ථාව. අන්නේ මනෝවිඥාණය හැම මොහොතේම හටගෙන හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන ස්වභාවයක්. අන්නේ සිටවිල්ල පරිහරණය කරන වෙලාවේදී රූපයේ සම්පූර්ණම නිරුද්ධ වෙච්ච මොහොතක අපේ මේ මනෝවිඥානයේ ක්‍රියාකාරීත්වයට තේරුම් ගන්න පුළුවන් නම් අපිට බාහිර ලෝකයෙන් නිදහස් වෙනටත් අභ්‍යන්තර මනෝවිඥානයෙන් නිදහස් වෙලා නාම රූප දෙකේම නිදහස් වෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ සිත දමනය කිරීමේ, පිරිසුදු කිරීමේ මාර්ගය විදිහට දේශනා කළේ. මෙන්න මේ විදිහට පාපයෙන් නිදහස් වීමත්, කුසල් වැඩීමත්, සිත දමනය කිරීම සඳහා වූ සතිපට්ඨානය තුළ යෙදීමත් අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යභාරය බවට පත් කරගනිමු. එසේ සිද්ධ කිරීම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීමක් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. ධර්ම ශ්‍රවණය කිරීමේ ලබාගත්ව මේ කුසලයෙන් ඔබ හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුවන් සරණයි.